සුපූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒවාගේම අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නීම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ලක්දිව එකලු කළ හිරු මණ්ඩල මේ ලංකාවේ අන්ධකාරයේ නැති කළේ මිහිඳු මහරහතන් වහන්සේ. හිරු මණ්ඩලක් වගේ කෙලෙස් ගිනිවලින් දැවුණ හදවත් සිසිල් කළේ මිහිඳු මහරහතන් වහන්සේ. සඳ මණ්ඩලක් වගේ ඒ වගේම දුක්වලින් පීඩාවට පත් වෙලා ගින්දරකින් දැවිච්ච මේ හදවත් සිසිල් කළේ මිහින්තලාවෙන් ගලා ගිය සීතල දියදහරක් වගේ මිහිඳු මහරහතන් වහන්සේ. සීතල සුළං රැල්ලක් වගේ, අද පවා හමන සීතල සුළං රැල්ලක් වගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සෑම ගෙදරකම වැඳිය යුතුයි, සිහි කළ යුතුයි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා ඉස්සල්ලාම දේශනා කළේ චූලහත්තිපදෝපන සූත්‍රය. ඔබ ඒ දේශනාවත් ඇහුවා. දෙවියන්ට දේශනා කළේ සමචිත්ත පරියාය සූත්‍රය. ඔබ ඒ දේශනාවත් ඇහුවා. ඊළඟට රජගෙදරට දනට වැඩලා ඉස්සල්ලාම දේශනා කළේ විමානවත්තු පේතවත්තු ඇසුරින් ධර්ම දේශනා. විමානවත්තු පේතවත්තු අටුවා සහිතව ඔබ පසුගිය කාලේ ඉගෙන ගත්තා. ඊළඟට දේශනා කළේ සච්ච සංයුත්තේ ඇසුරින්. ඔබ සච්ච සංයුත්තේ සූත්‍ර දේශනාත් මීට කලින් වැඩසටහන ඉගෙන ගත්තා. ඇත්තටම ඔබගේ භාග්‍යයක් නම් තියෙනවා, පිනක් නම් තියෙනවා මේ ධර්මය අහන්න තරම්. ඒ නිසා අද අපි ඉගෙන ගන්නේ දැන් මේ සච්ච සංයුත්තේ. ඉගෙන ගත්තට පස්සේ දේශනා කරනකොට අනුලා දේවිය ඇතුළු කුලකාන්තාව 500ක් සෝතාපන්න වුණා. අද නගරවැසියන් 1000ක් සෝවාන් වෙච්ච මාර්ගඵල ලැබූ සූත්‍ර දේශනාව අහන්නේ. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. එතකොට පින්වත්නි, මේ දේවදූත සූත්‍රයේ මම නැවත දේශනා මිට කලින් දේශනාවල් කළා තියෙනවා. මේ දේවදූත සූත්‍රේ නම් ලක්ෂ වාරයක් ඇහුවත් මදි. අපිට තියෙන ලොකු ප්‍රශ්නයන්නේ මේ බණ ඇහුවා මේ මතකනේ. මේ ධර්මය අහලා මගේ ජීවිතය වෙනස් කරගන්නවා කියලා ලොකු අධිෂ්ඨානයක් කරගන්නවා. ආයෙ ටික දවසක් යනකොට ආයෙ හිටපු මන්ටමටමපත් වෙනවා. මොකද්ද වෙලා? ඒ හේතුව සසර බය නැහැ. සසර බය නැතිවීම තමයි මේකට හේතුව. ඒ නිසා සියවතාවකටවත් වැඩිය මේක අහන්න ඕන අපි හිතලම. ඒ නිසා මම කල්පනා කළා අදත් දේවදූත සූත්‍රය දේශනා කරනවා කියලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ රජගිය ඇතුළේ ධර්ම දේශනා කරනකොට එළිය ගෝසාවක් ඇහුණා. බලනකොට නගර වැසියෝ ඇවිල්ලා රාජ මන්දිරේ මේ දොරටුව ළඟ අපිටත් ධර්මය අහන්න ඕන කියලා, ශ්‍රමණයන් දකින්න ඕන කියලා. ඊට පස්සේ රජ්ජුරුවෝ කල්පනා කළා දැන් මේ වෙලාවේ මොකද දැන් කරන්නේ, මාළිගාව ඇතුළේ ඉඩ මන්දි. ඒ නිසා ඉක්මනට අර ඇත්තු ගොඩාක් ඇත්තු සිය ගානක් බැඳලා තිබු විශාල ශාලාවක් තියෙනවා. ඒකට කියනවා ඇත්තහල කියලා. ඒ ඇත්තහල ඉක්මනට සේදෙව්ව වතුර වලින්. සෝදලා ඉක්මනට රෙදි වලින් පිහලා වතුර අයින් කරලා බුමුදු උරුණු වතුරලා මහරහතන් වහන්සේට ආසන පනවලා ඒ මහරහතන් වහන්සේට වඩාහින්දවල මිනිස්සු ඔක්කොම ටික ගත්තා ඇත්තහලට. ඇත්තහලේ පිරෙන්ඩ සෙනඟ. ඊට පස්සේ ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ ඇත්තන්ට දේශනා කරපු දේශනාව දේවදූත සූත්‍රය. අද අපි ඒක සෙවණය කරමු. ඒ තමයි මේ විදිහටයි ඒ සූත්‍ර දේශනාව. එදා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ අනේ පිටු සිටුතුමාගේ දෙවුරන් වේරේ. සංඝයාට අමතාව දාලා පින්වත් මහණෙනි කියලා සංඝයා භාග්‍යතුන් වහන්සේට සතුටින් පිළිවදන් දුන්නා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළා. පින්වත් මහණෙනි, දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පේන මිනිස්සෙක් ওই ගෙවල් දෙක මැද ඉන්නවා. එතකොට බලාගෙන ඉන්නකොට නුවණින් මේ ගෙවල් දෙකේ මිනිස්සු ඇතුල් වෙනවා, එළියට එනවා, යනවා, මේගේ මේකට යනවා. ඒ ඔක්කොම හොඳට පේනවා. ඇයි? දොරවල් වලින් පේනවා. ආන් ඒ වගේ තමයි පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ දිවස් සැසින් චුතූපපාත ඥානෙ මේ උපදින චුත වෙන සත්වයා දකිනවා. සුගති දුගති වල උපදිනවා දකිනවා. කර්මානුරූප උපත් කරා යනවා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒකාන්ත ඉතින් බුදුරජාණන් වහන්සේට දිවස් නුවණින් පේනවා, ඉමේ වත බොහෝ සත්තා බවත් මේ සත්වයෝ කයින් සුචරිතේ හැසිරීලා, කයින් සුචරිතයෙන් යුක්ත වෙලා, වාචාය සුචරිතේන සමන්නාගතෝ වචනෙන් සුචරිතේ හැසිරීලා, මනසින් සුචරිතේ හැසිරීලා, සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා, සම්මා දිට්ඨි කර්ම සමාදන් වෙලා, ආර්යයන් වහන්සේලාට ගරහන් නැතුව ඕන්නේ පින්වන්ත සත්වයෝ උපදිනවා දෙව්ලොව. ඒ වගේම බුදුරජාණන් වහන්සේට දිවසට පේනවා මේ සත්වයෝ සිතෙන් කයෙන් වචනෙන් සුචරිතේ හැසිරිලා යහපත් දේවල් කළ, පින් කළ, කුසල් කරලා, ඒ වගේම ආර්යයන් වහන්සේලාට ගරහන් නැතුව බලන මේ හැම දැනම තියෙනවා. උතුම් අයට ආර්යයන් වහන්සේලාට ගරහන් දෙපා කියලා. ඒකෙන් සුගතිය වැහෙනවා. ආර්යයන් වහන්සේලාට ගරහන් නැතුව ඉඳලා සම්මාදිට්ඨියෙන් යුත් වෙලා, සම්මාදිට්ඨියෙන් යුතු කර්ම කරලා, ඒ මිනිස්සු ඒ සත්වයෝ කයිවිඳලා මරණින් මත්තේ මිනිස්සු අතර උපදිනවා. එහෙනම් දිව්‍ය ලෝකේ උපදින්නටත් මිනිස්සු අතර උපදින්නටත් බලපාන්නේම මේ කුසල. බලපාන්නේම යහපත, සුචරිතය, සම්මාදිට්ඨිය. ඒ වගේම මේ සත්වයෝ ඉන්නවා දුස්චරිතය කරනවා කයින් වචනින් සිතින්. ආර්යයන් වහන්සේලාට උපවාද කරනවා, ගරහ කරනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා, මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වෙනවා. ඕන ඔය සත්ව කයිවිඳලා මරණින් මත්තේ ප්‍රේතයෝ වෙලා උපදිනවා. එහෙනම් ප්‍රේත ලෝකේ යන්නේම දුෂ්චරිතයත්, අන් අයට ගැරහීමත්, මිත්‍යා දෘෂ්ටියත්, මිත්‍යා දෘෂ්ටික වැඩ කිරීමත්. ඒ වගේම ওই විදිහටම දුෂ්චරිතයේ හැසිරලා සත්ව උපදිනවා තිරිසන් අතර. එනම් තිරිසන් ලෝකයේ උපදිලා ඉන්න සියලු දෙනා ඉපදිලා ඉන්නේම එක්කෝ දුෂ්චරිතය, නැත්නම් ආර්යයන් වහන්සේලාට කරපු ගර්හව, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදානය. ඊට පස්සේ මේ විදිහට දුෂ්චරිතයේදීලා නිරේ උපදිනවා. කයින් දුෂ්චරිතයේදීලා, වචනෙන් දුෂ්චරිතයේදීලා, මනසින් දුෂ්චරිතයේදීලා, ආර්යයන් වහන්සේලාට ගරහලා මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා උපදිනවා නිරේ. බුදුරජාණන් වහන්සේ වදාලා නිරේ ඉපදුනාට පස්සේ පින්වත් මහන්නේ, යමපල්ලෝයි නිරේ සතාව අත්වලින් ඇදගෙන ගිහිල්ලා යම රජ්ජුරුවන්ට පමුණුවනවා. දේවයන් වහන්සේ, මේ පුරුෂයා මවුට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්, උතුම් පුජ්‍යලයන්ට අයහපත කරපු කෙනෙක්, කුල දෙටුවන්ට නොපිදූ කෙනෙක්, දේවයන් වහන්සේ මොහුට දඬුවම් පමුණුවනු මැනව කියලා යමපල්ලෝ ගිහිල්ලා යම රජුරු ඉස්සරහට දානවා. එතකොට පින්වත්නි, දැන් බලන්න මවුට, පියාට, කුල දෙටුවන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණ, කුල දෙටුව කියන්නේ මේ කුලේ වැඩිමල් අය, කියන්නේ තමන්ගේ අක්කා අයියා. සමහර ගෙවල් වල සහෝදර සහෝදරී ඉන්නවා, පොඩි උන්ට අයියා අක්කා පෙන්වන්න බෑ. ලොකු අයියා අක්කලාටත් එහෙමයි, පොඩි නංගිලා මල්ලා පෙන්වන්න බෑ. සතුරෝ වගේ ගෙවල් වල සහෝදර සහෝදරී ඉන්න තැන් තියෙනවා. සෑහෙන පව් පිරෙනවා ඒ ගෙවල් වල අයට. තමන්ගේ අක්කා මව් විදිහට සලකන්න ඕන, පියා විදිහට අයියාට ගෞරවය තියෙන්න ඕන. එතකොට එහෙම සැලකුවේ නැත්තම් මේ ඇදගෙන යනවා. අරි දැන් ඉස්සල්ලා මේ බලන්න, සත්තු මරපු ඒවා, හොරකම් කරපු ඒවා, වැරදි වැඩ කරපු ඒවා, ඒවා මොකුත් නෙමෙයි ඉස්සල්ලාම කතා වෙන්නේ. මවුට සැලකුවාද, පියාට සැලකුවාද, කුලේ වැඩිමල් අයට සැලකුවාද, ආශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකුවාද මේවා තමයි ඉස්සල කතාවේ. ඊට පස්සේ ඇදගෙන ගිහිල්ලා යමරජ්ජුරුවන්ට ඒ විදිහට දුන්නාට පස්සේ යමරජ්ජුරුව අහනවා ඈඹුල තෝ මනුස්ස ලෝකයේ ඉදින් හිතුවේ නැද්ද දැක්කේ නැද්ද පළවෙනි දේව දූතයා? අනේ දැක්කේ නැහැ ඈඹුල. තෝ දැක්කේ නැද්ද මේ මනුස්ස ලෝකයේ එදාම ඉපදිලා එහෙම නැත්නම් ලාබාල තරුණ වියේ ඉන්න ලාබාල වියේ ඉන්න ලදරුව මල මුත්‍රා ගොඩේ උදු අතට සයනය කරලා ඉන්න පොඩි දරුවෝ දැක්කේ නැද්ද? දැක්ක කියනවා. තෝ කල්පනා කළේ නැද්ද එහෙනම් ඔහොම දකිනකොට මාත් ඉපදෙනවනේ කියලා. ඇයි මේ ඉපදිලා ඉන්නේ? මාත් ඉපදෙනවනේ කියලා. ඇයි ඉපදෙනකොට කර්ම පොදි කරගහගෙන යන්න එපෑ? එතකොට මාත් මැරුණට පස්සේ ඉපදෙනවා. ඒ උපදෙන තැනකට අරන් යන්න කුසල් කරන්න ඕන, පින් කරන්න ඕන, වැරදි වැඩ නතර කරන්න ඕන, පව් නතර කරන්න ඕන කියලා තෝ හිතුවේ නැද්ද? අනේ මං ඕවා කල්පනා කළේ නෑ කිව්වා. කිව්වා බලාපන් ප්‍රමාද වුණා උඹ. දැක දැකත් ප්‍රමාද වුණා. සිතින් කයින් වචනින් අහාපතේ කළා. ප්‍රමාද වූ කෙනෙකුට කරන දඬුවම් දෙන් ඔබට දෙන්න වෙනවා. මේක නුඹේ මව් කරපු එකක් නෙවෙයි, පියා කරපු එකක් නෙවෙයි, බිරිඳ කරපු එකක් නෙවෙයි, ස්වාමියා කරපු එකක් නෙවෙයි, දරුවෝ කරපු එකක් නෙවෙයි, පවුලේ අය කරපු එකක් නෙවෙයි, ඥාතීන් කරපු එකක් නෙවෙයි, දෙවියෙක් කරපු එකක් වන්නේ. මේක කළේ උඹමයි. උඹමයි මේ අකුසල් කළේ. ඒ නිසා උඹට උරුම වෙච්ච පාප කර්මවල විපාක විඳින්න වෙන්නේ උඹටම තමයි කියනවා. ඊට පස්සේ යමරජ අහනවා ඈ බොල තෝ දැක්කේ නැද්ද දෙවෙනි දේව දූතයා? ඊට පස්සේ කියනවා අනේ මං ඒව දන්නේ නැහැ. ඈ උඹ දැක්කේ නැද්ද ගොඩාක් වයසට ගිය අය දෙවෙනි දේව දූතයා විදිහට අහන්නේ? වයසට ගිය අය විස්තර කරනවා. එම්බා පුරුෂය උඹ දැක්කේ නැද්ද මිනිසුන් අස්තරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනපු 90 පැනපු අවුරුදු 100 වුණ ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා දිරාපු පරාල වගේ වකුටු ගැහුණ ඕන අපිට වෙන ඒවා. දිරාපු පරාල වගේ ඇඟ වකුටු ගැහෙනව දවසක. ඊට පස්සේ හැරමිටි ගගහා වෙවුලමින් යන ලෙඩ වූ යොවුම් බව නැති වූ දත් කැඩුණු කෙස් පැහුණු කෙස් වැටුණු හමරැලි වැටුණු තල කැලල් පිරුණු ශරීර ඇති නාකි උදවිය උඹ දැක්කේ නැද්ද? අනේ මන් දැක්කා කියනවා. ඈ බොල උඹ ඒ විදිහට ඒ වයසක උන්දලා දකින්නකටත් හිතුන්නේ නැද්ද? තෝත් වයසට යනවා කියලා. මොකක්වත් කරගන්න බැහැවිලා වකුටු ගැහිලා වෙවුලා වෙවුලා ඉන්නකොට තරුණ කාලේ කරපු ඔක්කොම මතක් වෙනවනේ. චිත්‍රපටිය වගේ පේනවනේ. පොඩ්ඩක් ඔය වැඩක් බලන්න නැතුව තනියෙන් එක වෙලාවක ඉන්නකොට හිතට එන සිතිවිලි ගොඩ බලන්න. අවුරුදු 80 90 100 වෙලා ලෙඩ ඇඳ එක තැනට වෙලා ඉන්නකොට මොන මොනවා මතක් වෙයිද? එතකොට කල්පනා වුන්නේ නැද්ද මාත් වයසට යනවා හැමදාම තිරියන් වෙලා ඉන්නේ නැහැ. මං පිනක් කරගන්න ඕන කුසලයක් කරගන්න ඕන මං වැරදි වැඩ නතර කරන්න ඕන කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ ඒවා හිතුන්නේ නැහැ කිව්වා. බලාපන් මේ කුඹගේ මව් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි. සහෝදර සහෝදරියෝ නෑදෑයෝ හිතමිත්තෝ දෙවියෙක්වත් කරපු එකක් නෙවෙයි. ප්‍රමාද වූ උඹ විසින්මයි මේක කරගත්තේ. එම්බා පුරුෂය ප්‍රමාද වූ කෙනෙක් විසින් කරපු කර්ම ඒ ප්‍රමාද වූ මනුස්සයා විඳින්න වෙනවා. උඹටම දැන් මේක විඳින්න වෙනවා. ඊට පස්සේ යමරජ්ජුරු ඔය විදියට සිහි කළා, කරුණු මතු කළා, ඉස්මතු කළා. අහනවා ඈ බොල උඹ දැක්කේ නැද්ද තුන්වෙනි දේව දූතයා? ඊට පස්සේ කියනවා අනේ මන්ත දේව දූතයෙක් දැක්කේ නැහැ. ඊට පස්සේ අහනවා උඹ දැක්කේ නැද්ද ස්ත්‍රීන් අතර හෝ පුරුෂයන් අතර හෝ ලෙඩ වෙලා දුකටපත් වෙලා දරුණු විදිහට අසනීප වෙලා තමන්ගේම මලමුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා? එතකොට අනුන් තමයි නැගිටවන්නේ, හාන්සි කරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? අනේ දැක්කා. ඉතින් බෝල උඹ හිතුවේ නැද්ද මමත් ලෙඩ වෙන දවසක් එනවා? ඒ ලෙඩ වෙන දවසට මට මොනවද තියෙන්නේ? මගේ මේ තිරියංකම, මගේ පුරාජේරුව මේවා එදාට මට පිහිට වෙනවද? ලෙඩ වෙලා ඇඳට වැටිලා අනිත් අය උසවනකොට මේ නැගිටවනකොට ඊළඟට උස්සගෙන මලමුත්‍රා ගොඩට ගෙනියන්නේ පුටුවම ජරා වෙනවා, ඇඳේම මුත්‍රා වෙනවා, මුත්‍රා බට ගහලා අද කාලි ඒ වගේ ලෙඩට පත් වෙලා බට ගහලා නායින් කටින් බට ගහලා ලෙඩ. ඉතින් එහෙම ඉන්නකොට ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද්ද තියෙන පිහිට? පින් කළා නැත්තම්, කුසල් කළා නැත්තම්, ධර්මය අහලා නැත්තම් මොකද්ද තියෙන පිහිට? ඉතින් ඔබ කුසල් කළේ නැද්ද, යහපත් දේවල් පින් කළේ නැද්ද කියලා අහනවා යම රජ්ජුරුව ලෙඩ වෙච්චයි දිහා බලලා. අනේ ඔවා මම කළේ නැහැ. ඉතින් කියනවා බලාපන් මේක උඹගේ මව් කළෙත් නැහැ, පියා කළෙත් නැහැ, සහෝදර සහෝදරියෝ කළෙත් නැහැ, ඥාතින් කවුරුවක් කරපු දෙයක් දෙවියෙක්වත් කරපු දෙයක් නෙවෙයි, උඹම කරපු ඒවා. ප්‍රමාදීව උඹ කරපු දේ දැන් උඹට විඳින්න වෙනවා. මේ විදිහට යම රජ්ජුරුව තුන්වෙනි කතාවටත් දේව දූතිය සිහි කරලා කරුණු දක්වලා විමසලා සිහිය උපද්දවනවා. ඊට පස්සේ මේ විදිහට කරුණු විමසලා ඊළඟට අහනවා උඹ දැක්කේ නැද්ද හතරවෙනි දේව දූතයා? අනේ මං දැක්කේ නෑ. ඈ බොල උඹ මනුස්ස ලෝකෙ ඉද්දින් දැක්කේ නැද්ද රජවරු දරුණු අපරාධකාරයෝ අල්ලලා ගිහින් ඒ විවිධ දඬුවම් දෙනවා, දෙතිස්වාද දෙනවා. දැන් මේ බලන්න ඒ කාලේ දුන්න දෙතිස්වාද මේ බණ පොතේ තියෙනවා. කියනවා උඹ දැක්කේ නැද්ද ඒ කාලේ අපරාධකාරයෝ අල්ලලා තලනවා දැක්කේ නැද්ද, වේවැලෙන් තලනවා දැක්කේ නැද්ද, දඬු මුගුරු වලින් තලනවා, අත් කපලා දානවා, කකුල් කපලා දානවා, අත් කකුල් කපලා දානවා, කන කපනවා, නාසය කපනවා, කන්නාසා කපනවා, හිස් කබල චප්ප කරලා දානවා, හිස් කබලේ ඇටේ මතුවෙනකල් බොරළු දාලා හූරනවා, යකඩ අඬු වලින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාංකඩ උතලා ගිනි තියෙනවා, අත්වල තෙල් පාංකඩ උතලා ගිනි තියෙනවා, බෙල්ලේ ඉඳලා පහලට හැම ගලෝලා ඇදගෙන යනවා, බෙල්ලේ ඉඳන් පහලට කකුලේ ඉඳන් උඩටත් හැම ගලෝලා එකට ගැට ගහනවා, ධනිස් දෙකෙන් වැලමිටින් වැලමිටි දෙකෙන් යකඩ උල් ගහලා පොළොවට හයි කරලා ගින්නෙන් රත් කරනවා, කොකු වලින් ඇන එන මස්ලේ විසුරුවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලි වලට ඉරලා දානවා, ශරීරයේ තනින් තන සිදුරු කරලා ලෝදිය වක් කරනවා, පැත්තකට ඇල කරලා බිම දාලා කනේ උලක් ගහනවා, ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල් වලින් තලලා ඇඟ ඇතුලේ ඇට කුඩු කරලා දානවා, ගින්නෙන් කකාරාගත්තු තෙල් වලින් නාවනවා, බල්ලන්ට කණ්ඩ දානවා, උලේ ඉඳනවා, ඉස ගසා දානවා, ඔය වගේ දෙතිස්වාද දෙනවා දැක්කේ නැද්ද හව රජවරු? අද කාලේ කොච්චර වද දෙනවද? 80 ගණන් වල කොච්චර ඊලන්දාරින්ට වද දුන්නද? උල් වල ගහලා ටයර් දාලා ඇඟේ ශරීර අවයව චප්ප කරලා ඇස් ගලෝලා ඇඟ ගලෝලා පුච්චලා මේ විදිහට දුන්න වද මිනිසුන්ට දෙන වද ඒව දැක්කේ නැද්ද කියලා අහනවා. දැක්කා කියනවා. ඇබොල තොට හිතුන් නැද්ද මනුස්ස ලෝකේ මේ විදිහට වද දෙනවා නම් වැරද්දකට නිරේ කොහොම දුකක් ඇතිද, නිරේ කොහොම දුකක් ඇතිද කියලා හිතිලා අම්මෝ අපායන් අකුසල් නම් මං කරන්නේ, පවුනම් කරන්නේ, මං පින් කරගන්න ඕන, වැරදි අත්හරින්න ඕන කියලා උඹ ඒ විදිහට අප්‍රමාදීව කුසල් පින් දහම් කළේ නැද්ද අහනවා. අනේ වකලේ නෑ මං, බලාපන් මේක උඹගේ මව් කරපු දෙයක් නෙවෙයි, පියා කරපු දෙයක් නෙවෙයි, සහෝදර සහෝදරිය කරපු දෙයක් නෙවෙයි, නෑදෑයන් හිතමිත්‍රාදීන් කරපු දෙයක් නෑ, උඹම කරපු දෙයක්. දෙවියෙක් බඹෙක් කරපු එකක් නෙවෙයි, තෝම කරගත්ත පාප කර්ම දැන් උඹ විඳවපන් කියනවා. ඊට පස්සේ ওই විදිහට හතරවෙනි වතාවටත් යමරජ්ජුරෝ සිහිය කැඳවලා මේක කරන පිනක් කුසලයක් තියනවද කියලා සිහිය කැඳවලා යමරජ්ජුරෝ අහනවා ඇබොල පස්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ මං දැක්කේ නෑ. දැන් බලන්න ඔබ ධර්මය අහපු නැති කෙනෙක් නම්, කුසල් කරපු නැති කෙනෙක් නම් මේ හාහාපුරා කියලා නම් ඉස්සල්ලාම බණ අහන්නේ, දේව දූත සූත්‍රය කලින් අහලා නැත්තම් පළවෙනි දේව දූතයා දැක්කත් දෙවෙනි දේව දූතයා දැක්කද කියලා අහන්න මොනවද දෙන උත්තර? ඊට පස්සේ පස්වෙනි දේව දූතයා දැක්කද කියලා අහනවා. අනේ මං දැක්කේ නැහැ. ඔබ දැක්කේ නැද්ද පුරුෂය, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මැරිලා එක දවසක් වෙලා දෙකක් වෙලා තුනක් වෙලා ඉදමිලා නිල් වෙලා කළු ගැහිලා සැලව පිරිලා ගඳ ගහන ওই මිනිහ දැක්කේ නැද්ද? මැරිච්ච උන් දැක්කේ නැද්ද? අනේ දැක්කා කිව්වා. එතකොට බොල තෝ හිතුවේ නැද්ද මාත් මැරෙන එකෙක් කියලා. මැරෙනකුට කරන කර්ම කරගහගෙන යන්න සිද්ධ වෙනවා කියලා. මේ හැම දෙයක්ම දාල යන්න සිද්ධ වෙනවා කියලා. කරපු පව් අකුසල් ටික කරගහගෙන යන්න සිද්ධ වෙනවා කියලා. එහෙම කරලවත් පිනක් කුසලයක් කළේ නැද්ද? අනේ නෑ කිව්වා. එහෙනම් පින්වතුනි බලන්න, මම ඉපදෙනවා කියලා කල්පනා කළේ නැති අයට නිරේ, ඉතින් නිරේ තමයි. මම ලෙඩ වෙනවා, වයසට යනවා, ඉපා පින්පව්වල විපාක තියෙනවා, මම මැරිලා යනවා කියලා මරණය ගැන මරණ සතියවත් හිතලා නැත්තම් ඒ අයට යමරජ්ජුරු ඉදිරි අසරණ වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් නිරේ යන්නේ ඒ වගේ සත්වයෝ. කවදාවත් මරණය ගැන හිතලා කුසල් වඩපු අය, වයසට යෑම ලෙඩවීම ගැන හිතලා ආය උපතක් සිද්ධ වෙනවා මේකින් ගැලවෙන්න ඕන කියලා කුසල් කරපු අය අපාය යන්නේ. මොකද මේකේ පැහැදිලිවම තේරෙනවා මේ සත්වයන්ට උත්තර දී ගන්න නෑ නිරේ ගියාට පස්සේ. ඊට පස්සේ කියනවා මේක උඹම කරගත්ත දේවල් දැන් ඉතින් විඳවපන් කියනවා. ඊට පස්සේ පින්වත් මහණෙනි, යම රජ්ජුරුව පස්සෙනි දේවදූතයා ගැන කරුණු අහලා මතකේ අවදි කරලා විමසල නිස්සද්ද වෙනවා. රජ යම රජ්ජුරුවන් කරන දෙයක් නෑද නිහඬයි. එතකොට පින්වත් මහන් නිරේ ඉපදුන කෙනාට යමපල්ලෝ ඇදගෙන ගිහිල්ලා පස් ආකාරය පංචවද බන්ධනය කරනවා. ඒ කියන්නේ ගිනියම් වූ යකඩ හුලක් දකුණු අතට ගහනවා, ගිනියම් වූ යකඩ හුලක් දෙවෙනි අතට ගහනවා, ගිනියම් වූ යකඩ හුලක් පාදයට ගහනවා, ගිනියම් වූ යකඩ හුලක් අනිත් පාදයට ගහනවා, ගිනියම් වූ යකඩ උඩ පපුවට ගහනවා. එතකොට ඒ හේතුවෙන් ඔහු දරුණු දුක් විඳිනවා, දැඩි දුක් විඳිනවා, විලාප තියෙනවා, පාප කර්මයේ ගෙවෙනකල් මැරෙන්නේ නැහැ, උල් ගැහුවා කියලා. නිරේ පින්වත් මහන්නේ, එතකොට යමපල්ල ඔහු යකඩ පොළවක බාවනවා, බාවලා කෙටේරි වලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ගොඩාක් දුක් විඳිනවා, විලාප තියෙනවා, පාප ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහන්නේ, ඔහුව කකුලෙන් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වැයෙන් සහිනවා. එතකොට අර ගහක් රහිනවා වගේ ඔළුවෙන් හිටවලා රහිනවා. දරුණු දුක් විඳිනවා, විලාප තියෙනවා, පව ගෙවෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඒ ගිනිගෙන ඒ සත්වයාව ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලි තිබෙන ගිනියම් වූ යකඩ පොළවේ යහට මෙහාට ඇදගෙන යනවා. නිරිසතා පව ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. එතකොට හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ගිනි අඟුරු පර්වතයකට ඔහු ඊළඟට නංවනවා, බස්වනවා. ඒ හේතුවෙන් විලාප තියෙනවා, ගිනි ගින්දර කන්දේ නංගනකොට බස්වනකොට. පාප කර්ම ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහුව කකුල් ඔහුගේ කකුල් උඩු අතට හරවලා, හිස යටි අතට හරවලා, හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ලෝකුඹ නිරේ ඔබනවා. එතකොට ඔහුගේ ශරීරයේ ලෝදීන් පැහෙන්නේ පිනගුලියක් වගේ දේහයක් ඇතුවයි. ඉතින් ඒ පිනගුලියක් බඳු දේහෙන් යුතු නිරිසතා පැහි පැහි එක වතාවක් උඩට එනවා, ආයෙත් යටට බහිනවා, ආය වතාවක් අරහට යනවා. එතකොට ඒ හේතුවෙන් දරුණු දුක් විඳ විඳ විලාප තියෙනවා, පව ඉවර වෙනකල් මැරෙන්නේ. පින්වත් මහණනි, ඊට පස්සේ යමපල්ල ඔහුව මහා නිරේ ඔබනවා. මොකද්ද මහා නිරේ කියන්නේ? කොන් හතරක් තියෙන, දොරටු හතරක් තියෙන, වෙන වෙනම කොටස් වශයෙන් බෙදලා තියෙන, යකඩ ප්‍රාකාරයෙන් වටවෙලා යකඩ පිහිනකින් වැහිලා තියෙන ගිනිගන. ඒ නිරේ බිමත් යකඩින්මයි කරලා තියෙන්නේ. ගිනි ගන්නවා, ගිනි දැල් විහිදෙනවා, හාත්පසින් යොදුන් 100ක් පුරාවට ගිනි ජාලාව හැමදාම පැතිරිලා තිනවා කියනවා. මාසසින් බැලුවොත් යොදුන් 100ක්, කිලෝමීටර 1000ක් දුර ඉඳලා බැලුවොත් ඇස් පිච්චෙනවා කියනවා. දිවසින් බලන නිසා තමයි බලන්න පුළුවන්. සැබෑ ඇහින් නිරේට ගිහිල්ලා කිලෝමීටර 1000ක් දුර ඉඳලා බැලුවත් ඇස් පිච්චෙනවා. ඔන්න ඔය නිරේට දානවා නිරිසතා මහා නිරේට. පින්වත් මහණෙනි, ඒ මහා නිරේ පෙරදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිල්ලා බටහිර බිත්තිය වදිනවා. නිරිසත්තු පිච්චෙනවා. ඉතින් උතුරෙන් එන ගින්දර දකුණට යනවා, දකුණෙන් එන ගින්දර උතුරට යනවා, බිමින් එන ගින්දර උඩට යනවා, උඩින් එන ගින්දර යටට යනවා. මේ විදියට පිච්චි පිච්චි දැවි දැවි නිරිසතා දුක් විඳිනවා. ඉතින් ඒත් පාපේ ඉවර වෙනකල් නිරිසතා මැරෙන්නේ. දීර්ඝ කාලයක් ගියාට පස්සේ ඒ නිරිසතාට පේනවා. හැම නිරිසතාටම නෙවෙයි. ඒකේ ඒකට වැටිච්ච නිරිසතාට බොහෝ කාලයක් ගියාට පස්සේ පේනවා නැගිනීර පැත්තේ දොර ඇරෙනවා පේනවා ඈත. මෙයා පුදුම ජවයකින් නිරිසතා විලාප තියාගෙන දුවන අර දොරට යනකොට ඒ දොරෙන් ගින්දර එනවා. හැම ඇට ඇට මිදුළු දක්වා පිච්චෙනවා. මස් කන මිනිස්සේ ගින්දරට දාලා මස් පුච්චලා මස් කෑල්ල උඩට ගත්ත ගමන් එකින් දුන් දාන්නේ. ආන් ඒ වගේ නිරිසතාගෙන් දුන් දානවා කියනවා. ඊට පස්සේ නිරිසතා ඒ දොරට ගාවට යනකොට අවුරුදු දහස් ගාණක් ගත වෙනවා කියනවා. දහස් ගාණක් යනවා අර දොරගාවට යන්න. අනේ දොරගාවට යනකොට දොර වැහෙනවා. ආයෙ පේනවා අර එහා පැත්තේ දොරටු ඇරිලා තියෙනවා. ආයෙ දුවනවා අර විදියට. අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා පිච්චි පිච්චි දොරගාවට යන්න දොර වැහෙනවා. මේ විදියට පින්වත් මහණෙනි බොහෝ කාලයක් දුක් විඳ විඳ දොරටුවෙන් දොරටුවට දොරටුවෙන් දොරටුවට යමින් ඉන්නව නිරිසතා පාපේ ඉවරෙන් කල මැරෙන්නේ නැහැ. දැක්කද තරුණ කාලේ තිරිහංකමට පව් කරලා හිතට එන සිතිවිලි වලට අනුව පව් කරලා පින් පව් හිතාවේ නැති එකේ සත්පුරුෂයන් ඇසුරු කරපු නැති එකේ විපාක දුටුවාද? ඊට පස්සේ පින්වත් මහණෙනි ඔහොම අවුරුදු දහස් ගාණක් ගත වෙනවා. ඔන්න ඔහොම අවුරුදු 10000 ගාණක් ගත වුණාට පස්සේ එක දොරක් ඇරෙනවා. ඒ දොර වැහිලා නැහැ. ඒ දොරට දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා ඒ නිරිසතා ඒ දොරෙන් එළියට පැන ගන්නවා. ඒ දොරෙන් එළියට පයින්නකොටම අසූචි නිරේට වැටෙන්නේ. අසූචි ගොඩක් උඩට ගොජ්ජ ගොජ්ජ ගොජ්ජ ගාලා අසූචි පැහැෙනවා. දුන්දාන අසූචි. ඒ අසූචි ගොඩට වැටුණට පස්සේ මේක ගොඩක් ගැඹුරුයි. වැටුණට පස්සේ ඒකේ ඉන්න ඉදිකටු තුඩ වාගේ තුඩ තියෙන පණුව වැටිච්ච නිරිසතාව කෑලි කෑලි කරලා පණුව කනවා. හැම විදලා ඇට ඇට මිදුළු දක්වා ඇට මිදුළු කනවා. නිරිසතා විලාපතිතියා කෑ ගහනවා. විලාපතිතියා කෑ ගහනවා. අවුරුදු දහස් ගාණක් යනකල් ගොඩෙන්නෙත් නෑ මැරෙන්නෙත් නෑ. ඉතකොට ඒ අසූචි නිරේ ඉන්න නිරිසත්තු මේ පණුවන් කාලා ඊට පස්සේ ඊට දරුණු උණුහලු නිරයක් තියෙනවා. උණුහලු නිරය කුක්කුල නිරය. ඒ කුක්කුළු නිරේට වැටෙනවා. ඒ නිරේට වැටුණාට පස්සේ උණුහලු තියෙන්නේ. උසුම ගන්නකොට නහයාසෙන් උණුහලු ඇතුට යනවා. කට ඇතුලෙන් උණුහලු ඇතුට යනවා. කංවලින් ගිනිගත් උණුවලු ඇතුට යනවා. ගොද මාත්‍රයෙන් ඇතුට යනවා. පිච්චි පිච්චි දැවි දැවි ඉන්නවා. විලාපතියන්ට කට අරින්ට අරින්ට උණුවලු ඇතුට යනවා. පාප කර්මයේ ගෙවෙනකල් අනේ මේකෙන් ගැලවෙන්නේ කවද්ද? අපගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපිට රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට වැඳ වැඳා කෙලේ ගුණ සීකර කර සත්පුරුෂයන්ට වැඳ වැඳා අන් අයට ගරහන්නේ නැතුව අහිංසකව මේ ධර්මය පුරුදු කරගෙන මේකෙන් ගැලවෙන්න පින්වත්නි, මේ නිරයෙන් ගැලවෙන්න. ඊට පස්සේ උණුවලු නිරයට සමාන්තරව තියෙනවා සියක් යොදුන් උස අඟල් 16 පමණ කටු තියෙන කටු හිඹුල් වනය. ඒ කටු හිඹුල් වනේ ගස්වල නිරිසත්තු යමපල්ලු විසින් නැගපියව් කියලා නම් වෙනවා. බැහැපියව් කියලා නම් වෙනවා. උඩට නැගෙන උට කටු පල්ලයට හැරෙනවා. උඩ ඉඳලා බහින උට කටු උඩු පැත්තට හැරෙනවා. මේක මහා භයානක කටු ඉඹුල් වනයක්. ඊට පස්සේ මේකෙත් අවුරුදු දහස් ගාණක් දුක් විඳිනවා. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඊට පස්සේ දැන් මේ විදිහට කටු ඉඹුල් වනේ ගොඩාක් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අවුරුදු දහස් ගාණක්. ඊට පස්සේ පින්වත් මහණෙනි අසිපත් නිරේට වැටෙනවා. මොකද්ද මේ අසිපත් නිරේ කියන්නේ? ඒක වනාන්තරයක් වගේ. නිරිසතා ඒකට දුවනවා. දුවනකොට සුළඟේ සෙලවි සෙලවි කොල වැටෙනවායි කොලේ දෙපැත්තම කැපෙනවා කඩුවගේ. ඒ වැටෙන වැටෙන කොළවලින් ඔහුගේ අතුත් කපාදානවා, පාදත් කපාදානවා, අත්පාත් කපනවා, කනත් කපනවා, නාසයත් කපනවා, කන්නාසා කැපෙනවා. එදට ඒ හේතුවෙන් ගොඩා දුක්විඳෙනවා. විලාපතියතියා දුක්විඳෙනවා. පින්වත් මහණෙන. ඒ අසිපත් නිරයට සමාන්තරව දරුණු අතු විස අති විශාල වේතරණී කියන ලුණුදිය ගඟක් ගලනවා. ගොජ ගොජ ගොජ ගාල පැහෙනවා ලුණුදිය. දැන් එඟ අතපය කැපිලා තියෙන්නේ. දුවගෙන ගිහිල්ලා නිරිසතා ඒ නිරේට වැටෙනවා. එතකොට ඒ උණු ලුණුදිය තියෙන වේතරණී ගංගාවේ ගහගෙන යනවා. උඩු අතටක් ගහගෙන යනවා, යටි අතටක් ගහගෙන යනවා. දරුණු දුක්, කටුක වූ දුක් විඳිනවා. විලාප තියෙනවා නිරිසතා. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ බිලිකොකු දාල ඒක එකට අමුණල ඒ නිරිසතා වේතරණී නදියෙන් ගොඩට ගන්නවා. අරගෙන අහන තොට මොනවද ඕනන්නේ කියලා. බඩගිනී කියනවා. ඇරපිය කට කියලා කට අරිනකොට උඩු පැත්තටයි යට පැත්තටයි කොකු දෙකක් දාලා කට ඇදලා ගිනි ගත්ත යකඩ ගුලියක් දානවා කටට. ඔබනවා එකල උල් වලින් ගහනවා කටට. උගුරෙන් ගිහිල්ලා උගුරත් පිච්චිලා බඩත් පිච්චිලා අදෝ මාර්ගයේ පිච්චිලා යනවා. මේ හේතුවෙන් ගිනිගෙන දැවි දැවි ඔහු මරණයටපත් වෙන්නේ. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලු මෙහෙම අහනවා, "තොට මොනවද ඕන?" කියලා. එදුර මට පිපාසයි කියලා කියනවා. ඊට පස්සේ කට ඇරලා මේ කොකු දෙකකින් කට මේ පළල් කළා, ලෝදිය වක් කරනවා කටට බීපිය දැන් කියලා. තොල් පිච්චිලා, දිව පිච්චිලා, උගුර පිච්චිලා, බඩ පිච්චිලා අදෝ මාර්ගයෙන් යනවා ගින්දර පිට වෙනවා. මේ වාගේ ඒ පාප කර්ම ඉවරෙනකල් ඔහු මැරෙන්නේ නැහැ. දුක්ගිනි ඉවර වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, යමපල්ලෝ ආයෙත් ඔහු ඇරන් අර මහා නිරේට දානවා. අර යකඩ බිත්ති වලින් වට වෙලා තිබ්බ ගිනි දැල් විහිදෙන අර දොරවල් ඇරෙන වැහෙන ඒකට දානවා ආපහුතරෙන්. ආයෙ වරෙන්කෝ දැන් මුලක ඉඳලා අවුරුදු දහස් ගාන, සිය දහස් ගාන මේ අපිට වෙච්ච දේ මේ කියන්නේ. මේ සසරේ අපි වෙද්දිම හරියක් හිටිය අපායි. මේ බණහන අය අතරත් සමහර කලින් ජීවිතවල කොච්චර අපා හිටපුවා හිටියද ඉන්නවද? ආයෙත් වැටෙන්න දෙපා ඔය නිරේට. ආයෙත් වැටෙන්න දෙපා. මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මයේ මේ මනුස්ස ලෝකෙට මේ ලක්දිරණට අරන් ආවේ අපිව නිරේන් ගොඩ ගන්නයි. මිහිඳු මහ රහතන් වහන්සේ අපිට ගොඩ ගන්නයි ධර්මයේ අරගෙන ආවේ. ආයෙ මේ ගින්දරට දාන්න නෙවෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ නැමැති සීතල දහන් නදියේ කිඳා බැහැලා මේ අපා දුක් ගින්දර නිවා ගන්න පින්වත්නි, මේ දහන් සිසිලෙන් සැනසෙන්න. ඉතින් මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේක සිද්ධ වෙච්ච දෙයක්. යම රජුරෝ දවසක් කල්පනා කරනවා, අනේ බවත් බවත්නි, මේ ලෝකයේ යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම් ඔවු මෙබඳු ආකාරව විවිධාකාර දඬුවම් විඳිනවා නේ. අවෝ, ඒකාන්තයෙන් මාත් මනුස්සාත්ම භාවයක් ලබනවන. ඒ කාලෙට තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවන. එතකොට මං ඒ භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරනවන. අනේ මටත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මටත් බුදු කෙනෙක් දහම් දේශනවන. මට ඒ ධර්මයේ අවබෝධ කරගන්න ඇත්තන් කොයි තරම් දෙයක්ද කියලා. පින්වත් මහණෙනි, අර මේ යම ලෝකේ ඉන්න යම රජ්ජුරුවන්ටත් හිතුණා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මං නාඤ්ඤත්‍ර සමනාවා බ්‍රාහ්මනාවා, වෙන ශ්‍රමණයෙක්ගෙන් බ්‍රාහ්මණයෙක්ගෙන් දෙවියෙක්ගෙන් බබෙක්ගෙන් අහලා නෙවෙයි පින්වත් මහණෙනි නිරේ විස්තර ඔබට දේශනා කළේ. සාමං දිට්ඨං සාමං ඥාතං, මමමයි දැක්කේ, මමමයි අවබෝධ කළේ, මමමයි ඒ විස්තර දැනගත්තේ. ඒ නිසා පින්වත් මහණෙනි, මේ නිරේ දේශනාව සිහි කරන්න කිව්වා. පින්වත් භාග්‍යතුන් වහන්සේ ගාථාවක් වදාලා දේවදූතයන් විසින් සිහි උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා, අන්තිමේදී ඒ නරයන් හීන වූ නිරේ ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලි හිස්සෝක කරනවා. අද වුණත් මේ අවසාන යුගයේ බුද්ධ ශාසනේ අවසාන කාලයේ බුදුබණ පද ඇහෙන්නේ මේ මොහොතේ ප්‍රමාද වෙන්න එපා. හිත්වල රාගේ ද්වේෂේ මොහේ වගේ කෙලෙස් තියෙනවා තමයි, ඒවා සසරේ දේවල් නෙවෙයි. අපි සසරේ ඕවනේ පුරුදු කළේ, ඕකනේ අපේ ජීවිතයේ තියෙන අන්ධකාරය. දැන් පහනක් දැල්වා ගන්න, බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙනෙහවන්ත වෙන්න, ධර්මයට සෙනෙහවන්ත වෙන්න, ආර්ය සංඝයාට සෙනෙහවන්ත වෙන්න, මේ ධර්මයේ නිතර නිතර අහන්න, ගොඩාක් පින් කරන්න, කුසල් කරන්න, වැරදි අඩුපාඩු හදාගන්න, මේ නිරේට නම් යන්න එපා. මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කරපු ධර්මයක් තියෙනවා, බුදුර කෙනෙක්ගේ ධර්මයක් අපිට තියෙනවා. ඒ ධර්මය අපි අවබෝධ කරගන්න, ධර්මයෙන් පීඨ ලබා ගන්න මහන්සි වෙන්න, නිරේ ගිහිල්ලා ශෝක කරන්න එපා. දේව දූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලෝ යම් සාන්ත වූ සත්පුරුෂයන් සිටිද්ද, ඔවුන් කිසි කලකත් ආර්ය වූ සද්ධර්මයේ ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. දේව දූතයෝ සිහි කරද්දී ප්‍රමාද වෙන්න එපා කියනවා. කවුද දේව දූතයෝ? ඉපදුන පුංචි ළමයි, වයසට ගිය අය, ලෙඩ වෙච්ච අය, අපරාධවලට අහුවෙලා හිරේ විලංගුවේ වැටෙන අය, මරණයට පත්වෙච්ච අය, මේ සමාජයේ ඕවා දිහා බලන්න බල්ලා, මමත් ලෙඩ වෙනවා, මමත් වයසට යනවා, මමත් මරණයට පත්වෙනවා කියලා කල්පනා කරන්න. මේ වැරදි අහුවුණාට පස්සේ මිනිස්සුන්ට දඬුවම් දෙනකොට හිතන්න තමන් කරපු වැරදි අහුවුණොත් මොනවා වෙයිද කියලා. තමන් කරපු වැරදි අහුනොත් මොනවා වෙයිද? මනුස්ස ලෝකේ එච්චර නින්දාවට, අපහාසයට, ලැජ්ජාවට, දඬුවමට භාජනය වෙන්න වෙයි නම් තමන් කරපු ඒවත් එක්ක. නිරේ ගියොත් මොන මොකද්ද පිහිට, මොකද්ද අවස්ථාව ගැලවෙන්න? කාට කියන්නද? කාටවත් වහන්න බෑ. යම රජ්ජුරුව එකින් එක පෙන්නලා දෙනවා, ඔබ මෙහෙම කළා, මෙහෙම කළා කියලා. ඊට පස්සේ පින්වත්නි, ඉපදෙන මැරෙන සසර හටගන්නා හේතුව වන උපාදානයේ පිළිබඳව බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙද්ද, ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත්වෙලා ඉන්නේ, සැපසේ වාසය කරන්නේ, මෙලෝදීම නිවී සැනසී වසන්නේ, සියලු භය වෛර ඉක්මවා ගිය රහත් වූ හැම දුකින්ම දුකක්ම ඉක්මවා ගියා කියලා කියනවා. එතකොට රහතන් වහන්සේලාට නම් කිසිම බයක් නැහැ කියනවා. අබ්බේහප්පත්තු කේමප්පත්තු, නහන්සේලාට බය නැහැ. නිදහස් තැනක අමා නිවනේ වාසය කරන්නේ. සෝතාපන්න වෙච්ච කෙනාට අස්වැසිල්ලක් තියෙනවා සතර අපායට වැටෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන. සුගතිය ස්ථිර නැහැ. දැන් දැන්ම විමුක්තියක් සොයාගෙන ගියොත් දෙව්ලොව උපන් කෙනාට දෙව්ලොවදිත් රැකවරණයක් හොයාගන්න පුළුවන්. දැන් විමුක්තිය හෙව්වොත්, දැන් විමුක්තියක් හෙව්වොත්, දැන් අකුසල් බැහැර කළොත්, ඒ නිසා ධර්මයට ඔබගේ හිතේ තියෙන කැමැත්ත බලවත් කරගන්න, අඩුපාඩු හදාගන්න, අඩුපාඩු පිටින් මැරෙන්න එපා, සත්පුරුෂ ඇසුර පතන්න, නිවන ගැන කැමැත්ත ඇති කරගන්න, සතර අපායට නම් වැටෙන්න එපා. ඉතින් මේ තමයි දේව දූත සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා සැවැත් නුවරදී සංඝයාට වදාළ මේ දේශනාව අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හාහා පුරා කියලා නගර වැසියන්ට දේශනා කළා. ඒ නගර වැසියන් එදා ඇත්තලේ පිරිලා හිටියා. ඒ නගර වැසියන් අතරින් 1000ක් මාර්ගඵල ලැබුවා මේ දේවදූත සූත්‍රය අහලා. ඒක අදත් අපි දේවදූත සූත්‍රය අහනවා. මේ සූත්‍රයමයි උන්වහන්සේ වදාළේ. අදත් අහනවා. අද මාර්ගඵල ලාභෙන් බිහි වෙන්නේ ධර්මීය වැරද්ද නෙවෙයි, තමා සුදුස්සෙක් වෙන්න ඕන. එදා මෝදඩේ මෙහි ගියත්, යකුන් යක්ෂණියන් වැඳ පුදාගෙන හිටියත්, ඔවුන් තුළ නිවන පිණිස රැස් කරගත්ත සංසාරයේ පුණ්‍ය සංස්කාරය තිබුණා, කුසල් සංස්කාර තිබුණා. එක බණෙන් තිසරණයට එනවා, එක බණෙන් සෝතාපන්න වෙනවා, ඇයි සුදුසු වෙලා සුදුසු නිසා සුදුස්සෙක් වෙලා පින්වන්තයෝ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට බුද්ධ කාලේ හිටියේ මහා පින්වන්තයෝ වගේමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට ලංකාවේ හිටියේ පින්වන්ත අය රජකම් අත්හැරලා අන්තපුරේ බිසෝකම් අත්හැරලා මේ ශාසනයට ආවේ ධර්මයේ ඇහුවේ කොහේවත් කමන්නේ ඇත්තලේවත් කමන්නේ පඳුරක ඉඳලවත් කමන්නේ ධර්මයේ හඬ ආසාව ශ්‍රමණයන් වහන්සේලා සොයාගෙන එනවා කියන බණපද කන් යොමු කරගෙන අහනවා අපේ ලංකාවේ අපේ මුතුන් මිත්තෝ දුකෙන් නිදහස් වෙච්ච හැටීමේ කියන්නේ. ඉතින් බුදු කෙනෙක් ලක් දෙරණට පහළ වුණා වගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහිරිසේ දහම් දේශනා කළා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මාර්ගඵලලාභයෙන් බිහි කළා. ඇත්තටම ඇත්තලේ මහා හස්තිරාජයෙන් බිහි කළා ශාසනය තුල. කොයි තරම් දුක් ගිනි නිවුණද සෝවාන් වුණා කියන්නේ 136ක් අපායේ ගිනි නිවෙනවා. නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකවල අසුර ලෝකවල ගිනි නිවෙනවා. උපරිම ජීවිත හතයි ජීව මේ සසරේ යන්නේ අමා නිවන ලබනවාමයි. ඒ නිසා මේ ලක් දෙරණේ දුක් ගිනි නිවා අමා නිවනට පමුණුවන්ට පහළ වුණ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඉතින් පින්වත්නි අදත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්ට යෙදුන දේවදූත සූත්‍ර දේශනාව තමයි අපි ශ්‍රවණය කළේ. ඉතින් අද දවසේ මේ ධර්ම දානයට කොටස්කරුව වෙන්නේ පින්වත් සුනිල් මහත්මයා, පත්මා මහත්මිය, චතුර, වසූදා, අයුක, මයුර සහ රොෂිල් යන පින්වතුන් පිරිස එකතු වෙලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් දෙරණි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා මේ සත්වයන්ගේ ලක් දෙරණේ පහළ වූ මිනිසුන්ගේ දුක්ගිනි නිවූ බව සත්‍යයයි. අමා මිහිරි ශ්‍රී සද්ධර්මයේ දේශනා කරූ බව සත්‍යයයි. ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයේ අදටත් පවතින බව සත්‍යයයි. මේ ලක් දෙරණ ධර්මද්වීපයේ බව සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් මිසදුටු දුරු වෙලා මේ ලක් දෙරණේ ගෞතම බුදුසසුන හිරුසඳුසේ බබලත්වා. සත්පුරුෂයෝ ආරක්ෂා වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී ගෞතම බුදුසසුනත් සියලු දෙනත් ආරක්ෂා කරත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඥාතීන් පරලොව සැපයටපත් වේවා. ඒ වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මේ අසිරිමත් කල්යාණ මිත්‍ර ඇසුර ගැන අපිට දේශනා කරලා අපිට කෙලෙහි ගුණ සම්පත්තිය අපිව පිහිටවන්ට මෙතරම් වෙහෙසවන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම සම්පත්තියම ලබත්වා කියලා අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව සිහි කරනවා. ගුරු දෙවිඳුන් ඇතුළු සකල සංගරුවනත්, ඒ වගේම අනගාരികා මෑණිවරුනුත්, පැවිදි අපේක්ෂක දූපතුනුත් සියලු දෙනාට මේ පින් බලෙන් ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම කොරෝනා වෛරස හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ධර්මයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් සියලු දෙනාට පින්වත් සුනිල් මහත්මයා, පත්මා, චතුර, වසූදා, ආයුක, මයුර, රොසෙල් යන පින්වතුන්ට, ඒ වගේම උදව් උපකාර කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සතර අපායට නොවැටෙන මේ උතුම් ශ්‍රී සද්ධර්ම අවබෝධය ලැබීම පිණිසම ඒකාන්තේ මේ කරපු පින් බලෙන් සතර අපායකට නොවැටි සසර දුකෙන් නිදහස් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම මව් දෙමව්පිය, ඥාති බන්ධු මිත්‍රාදීන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්පිරිගුවන් ඉදලී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දාන පවත්වන දායකත්ව සපයන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් සතර අපායට නොවැටි සුගති රැකවරණය ධර්මාභෝධි පිණිස ඒකාන්තයෙන්ම මේ පින් හේතු වාසනා වේවා.